චෝදනා තියෙනයි චෝදනා විභාග වෙනුවෙන් තියෙනයි ජනතාව විසින් මේ අය හොරකම් කරාය කියලා 99% පිළිගන්න පිරිසක් ඉන්නවනේ සමහර විට මේ නාම යෝජනා දුන්නට හොරුන්ට ඡන්ද දෙන්න එපා කියලා එහෙම නිකන් බොරු බොරු සම්දර්ශන සමහරු දායි අපි නාම යෝජනා දුන්නට ඔබතුමාලා හොරුන්ට හොරු ඉන්නවනම් ඡන්ද දෙන්න එපා කියලා එහෙම වෙන්නේ නැහැ ජනතාවගේ පැත්තට බෝලේ පාස් කරන්න හදනවනම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා එහෙම සමාජයක් නෙමෙයි අද තියෙන්නේ නාම යෝජනා දුන්නොත් පැහැදිලි හොරුන්ට හොරු තමයි ලයිස්ට් එක ගොඩක් වෙලාට ඉස්සරහට එන්නේ මොකද එයා ගාව චාල ධනස්කන්ධයක් තියෙන පෞද්ගලයන් හොරකම් කරනවා